දැන් මැතිවරණ ක්‍රමයක් යෝජනා වෙමින් තිබෙනවා. ඒකේ මොනවද තියෙන අඩුපාඩු ඔබතුමන්ලා ඇයි ඊට එකඟ නොවෙන්නේ? නෑ අපි එකඟ නොවන්නේ නෑ කියලා කිව්වේ නෑනේ. එකඟ වීගෙන එනවා දැන්. සීමා නිර්ණය සම්බන්ධ අපිට සැකයක් තියෙනවා. මේ රටේ සීමා නිර්ණයක් සිදු වුණේ නෑ. ඇත්තටම උනේ පාර්ලිමේන්තු මට්ටමේ ජාතික මට්ටමේ සීමා නිර්ණය. ඊට පස්සේ කරේ නෑ. නමුත් පළාත් පාලන සම්බන්ධව නීතිය සම්බන්ධ කරගත්ත අවුරුදු දෙකකට පෙර අපි. ඒ වෙලාව තියෙන සාමාන්‍ය වචන කියනවා නම් වෙලාව තියෙන ඔක්කොම දේශපාලන ගුණවරපය. සීමා නිර්ණය කරලා තියෙන්නේ පළාතේ ඇමතිතුන්ට ඕනම වෙන විදියට ඒගලංගල කච්චේරිය වාඩි වෙලා ඩිස්ත්‍රික් ලෙන් කාර්යාල වාඩි වෙලා තමන්ට ඕනම වෙන විදියට පක්ෂක ඕනේ මන්ත්‍රී කෝණෙන් පෞද්ගලික කෝණෙන් ඒක සීමා නිර්ණය කරලා තිනවා. දැන් තියෙන සීමා නිර්ණය හරි වැරදි. ඒ නිසා ජනාධිපතිතුමාලගේ බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය නායකයා ළඟ ආණ්ඩුවලගේ බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තු සීමා නිර්ණය හරියාකාර සිදු වෙනවද කියලා පෞද්ගලික දේශපාලන පොරොන්දුවක්, ජාතික පොරොන්දුවක් අපිට ලබා දෙන්නට ඕන.